බුදුරජාණන් වහන්සේ කෙනෙක් නොහඳුනාගෙන ඒ අය මරණයට පත් වෙනවා. නමුත් ඒ අතුරෙන් අපේ ධම වාසනාවන්තයි. හැබැයි අපේ වාසනාවන්ත බව තීරණය වන්නේ අපි කොයිතරම් දුරට ධර්මයේ තේරුම් ගන්නාද කියන කාරණය මත. ධර්මයේ තියෙන ඉතාම වැදගත් කරුණු ටික අපි මනමින් තේරුම් ගන්නට ඕන. ඔබ දන්නවාද ලෝකයේ බොහෝ දෙනෙක් ලෝකයේ තියෙන සිල්ප ශාස්ත්‍ර විශ්වය පිළිබඳව දේශපාලන තත්ත්වයන් නවීන තාක්ෂණය මේ බොහෝ දෙනෙක් ඉගෙන ගන්න ලොකු පරිශ්‍රමයක් දරනවා. මේ බොහෝ දේ පිළිබඳව දැනගන්න ලොකු උනන්දුවක් දක්වනවා. අන්න ඒ අතුරෙන් පින්නතුනේ අපි යමක් ලෝකයේ දැනගන්නවා නම් දැනගතිවොත් වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ සද්ධර්මය දැනගත්තොත් අපි ලෝකයේ සියල්ලම දැනගත්තා වෙනවා. ඒ සද්ධර්මය දැනගත්තොත් සැබෑලිසම අපේ ජීවිතයේ සිදුවන්නේ මොකද්ද කියන කාරණාව අපට තේරුම් ගන්න පුළුවන්. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ මුණගැහෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ උදේ උන්වහන්සේගේ ශාරීරික දේහය විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා කියලා කියන්නේ සද්ධාතේ තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව පැහැදීම. ධර්මය කියලා කියන්නේ මොකද්ද? ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතයේ දුකෙන් නිදහස් වෙන මාර්ගය. ප්‍රතිපදාව. සංගරත්නය කියන්නේ කාටද? සංගරත්නය කියලා කියන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අය. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ආදී වචන වලින් කියන්නේ මේ ආරස්නගික මාර්ගයේ ගමන් කරන පිරිස. එතකොට බලන්න පින්වත්නි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ සැබවින්ම අවබෝධය. උන්වහන්සේගේ ධර්මයේ ධර්මය කියන්නේ ධර්මයේ සංග්‍රහය කියන්නේ ඒ ධර්මයෙන් සජීවී වෙන පිරිස. ඒ නිසා මේ තුනම නැවත ලින්ක් වෙනවා ධර්මයේ කියන කාරණයට. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යම් කෙනෙක් ධර්මයේ ධර්මානං ඔහු බුදුරජාණන් වහන්සේ දැනගන්නවායි කියලා. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ හඳුනගත්තා කියලා කියන්නේ සද්ධර්මයෙන් හඳුනගත්තා කියන එකයි. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනමන පාන වසර 2500කට වඩා කාලයක් ගත වුණා. එහෙත් අපි ධර්මයෙන් හඳුනාගත්තොත් බුදුරජාණන් වහන්සේ දැකගත්තා වගේ. උන්වහන්සේ මොකද දේශනා කළේ? බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාව සම්මාදිට්ඨිය ලැබීම පාදක කරගෙන තියෙනවා. මන දැක්වීම නිවැරදි දර්ශනය. ඒ පළවෙනි පියවර තමයි මනෝකෝපංගමා ධම්මා මනසේ මනෝමය කියන කාරණය. මනසාකේ පදොණ්ඨේන මනසාකේ මසන්නේන. අපින් සිත පිරිසිදු යමක් කළොතින් ඒකට අපට සැප විපාක ලැබෙනවා. හිත පිරිසිදු කුමක් හෝ දෙයක් කළොතින් අපට දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේක තමයි ධර්මයෙන් ලැබෙන ඵලින අවබෝධය. මොකද අවබෝධය අපේ හිත පිරිසිදුනම් අපේ කයින් වචනින් සිතින් කරන දේවල් අකුසල බවටපත් වෙනවා. හිත පිරිසිදු නිසා ඒ විපාක අපට දුක් විඳින සිදු වෙනවා. අපේ හිත පිරිසිදුනම් ඒ හිත පිරිසිදු භාවය නිසා අපේ කායිකව වාචිකව මානසිකව කරන දේ නිවැරදි. එදින අපට සැපපම් ලැබෙනවා. මෙන්න අපට ධර්මයෙන් ලැබෙන ඵලයේ අවබෝධය. මේ අවබෝධය ලැබුණොත් අපි පිළිතුනේ හිත අපිරිසිදුව හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුතුව අපේමත් කරනවාද? අපි හිත අපිරිසිදුව වෙනම බුදු කරන්නේ නැහැ. ඇයි අපි නොකරන්නේ? අපි දන්නම හිත අපිරිසිදු යමක් කළොත් තමන්ට දුක් විඳින සිත වෙනවා. දුක් විඳින ඔබ කැමතිද? දුක් විඳින කවුරුත් කැමති නෑ පිළිතුර. එහෙනම් අපි මොකද කරන්නේ? අපට සැප විපාක ගෙන දෙන සැප ආනිසංස ගෙන දෙන දේවල් කරනවා කොහොමද කරන්නේ? මනසාචේ පසන්නේ නැ බහස කිමා කරොත් විමා හිත පිරිසිදුව තියාගෙන අපි කයින් වචනින් සිතින් ක්‍රියාවන් සිදු කරනවා. මෙන්න මේක තමයි ධර්මයෙන් ලැබෙන පළවෙනි පියවර. මෙන්න මේ පියවර අපි පිළිපැදුවොත් වෙනතුන් අපේ ජීවිතවල විශාල පරිවර්තනයක් වෙනවා. දැනටත් ඔබ ජීවිතය යම්සි සාර්ථකත්වයක් ලැබලා තියෙනවා නම් ඒ සාර්ථකත්වය ලැබලා තියෙන්නේ මෙන්න මේ මාර්ගයේ ගමන් කිරීමේ ප්‍රතිඵල විදියට. අනිත් දේ තමයි ආපාල සුගතියක් ලැබලා තියෙනවා නම් මේ වගේ ලක්ෂණ උපත සහ වඩා විනාවක් අපි ලැබලා තියෙන්නේ මේක කලින් මාන භාවල අපේ හිත අපි ලක්ෂණක ත්‍යාගෙන ඉඳලා තියෙනවා. ඒ හිත පොඩ්ඩක් හරි හිතේ ලක්ෂණ නැති වුණා නම් ඇතැම් විට මේ මනස ලෝකයක් වෙන්න තිබුණා. ඒ හිතේ ලක්ෂණ ඇතැම් විට පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඇතැම් විට අපි උපතින් ආබාධිත වෙන්න තිබුණා. උපතෙන් මන්දබුද්ධික වෙන්න තිබුණා. උපතේ නැත්නම් ආසාදී අංග විකලත්වයෙන් ඉපදෙන්න තිබුණා. නමුත් ඒ කිසිඳු අනතුරක පත්මවේ ඉතාම ලස්සන නිරෝමලක් වගේ අපි ගියාන භාවයේ අවසාන හිත චුතිචිත්තය අපි දිහාගෙන ඉඳලා තියෙනවා. අනේ නිසා බ්‍රහ්ම ලෝකෙන් ආවා වගේ ඉතාම ලස්සන උපතක් අපිට ලබා දීලා තියෙනවා. අන්නේ ඒ ගැන අපි විශ්වාස කරන්නට ඕන. ඒ විශ්වාසය මත ඉඳගෙන අපි ජීවිතේ කටයුතු කරන්නට ඕන. ඒ ලබා ගන්නා වූ පිරිසිදු හිත තවදුරටත් පිරිසිදු කරගන්නට අපි අපේ කටයුතු අපි සංසාධනය කරගන්නට ඕන. දෙවනි කාරණය තමයි අර මුලින් සඳහන් කරපු මනස ගැන කරුණ විතරක් නෙවෙයි තවත් ගැඹුරට යනවා සම්මා දිට්ඨිය. ඒ තමයි දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව තියෙන අවබෝධය. දුක කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියන අවබෝධය. සාමාන්‍යයෙන් අපි කියන්නේ ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩවීම දුකයි, ප්‍රිය විප්‍රයෝගය මේ වගේ දේවල් තමයි සාමාන්‍ය අපි දුක කියලා කියන්නේ. ඒකටත් දුක කියලා කියනවා, දුක්ඛ සත්‍ය කියලා කියනවා. හැබැයි ඒකට කරා ගැඹුරට ගියාම තවත් සුවිශේෂ කාරණයක් බුදුදහමෙන් ඉස්මතු කරලා දෙනවා. සාමාන්‍යයෙන් අපි දුක කියන වචනේ ඉංග්‍රීසි වලින් කියන්නේ suffering කියලා නේද? නමුත් වෙනතුන් මේ දුක්ඛ සත්‍ය කියන වචනය කිසිම භාෂාවකින් අනුපදෙකින් කියන්න බෑ. ඒක ඉතාම ගැඹුරු අර්ථයක් කියන පදයක්. මේ දුක්ඛ සත්‍ය කියන වචනේ තේරුම ඔබ දැනගත්තොත් ඔබට පුදුම හිතේ. බුදුදහම බොහෝ විට අපි හිතන්නේ අසුභවාදී ආගමක් කියලා, ලෝකේ suffering ගැනම කියන ආගමක් කියලා. නමුත් වෙනතුනේ දුක්ඛ සත්‍ය පිළිබඳව ධර්මයේ සඳහන් වෙන අර්ථ විග්‍රහය ඔබ දැනගත්තොත් ඔබයි නිදාට තමයි සැබෑ ලෙසම මේ ධර්මය හොයාගෙන යන පටන් ගන්න. මොකද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? දුක්ඛ සත්‍ය විස්තර කරනවා සුවිශේෂ වචන දෙකකින්. ඒ තමයි කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියලා. යම් කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් ඒ දෙකම හැර යමක් වෙනවා නම් අන්න ඒ තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒක දුක නෙවෙයි කියලා කියනවා. මෙතන තමයි ඔබේ දක්ෂතාවය බලන අවස්ථාව. ඔබ බොහෝ විට විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ඉගෙනගෙන ඒ වගේම තවත් බොහෝ යාළුවොත් එක්ක ඔබ තරඟ විභාගයට සමත් වෙලා ඉදිරිපත් වෙලා ඉහළින්ම ප්‍රතිඵල ගන්නවා වෙන හැම වෙලෙම. අන්න ඒ ඔබේ බුද්ධිමත්භාවය කොතෙක් දුරට තියෙනවාද කියලා ඔබට ගවේෂණය කරන්න පුළුවන් ස්ථානය තමයි මෙන්න මෙතන. ඔබ කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා බලන්න තියෙන අවස්ථාව. ධර්මයේ සඳහන් වෙනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං අපේත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං. If there are anything besides physical suffering and mental suffering, that is the noble truth of suffering. If there are anything besides physical suffering and mental suffering, that is the noble truth of suffering, that is not suffering. මේ වාක්‍ය පින්නතුන ඔබට ධර්ම දේශනා අවසානයේදී මතක තිබුණොත් ඔබ හැරිලියාගෙන ඔබට වැඩි පුරම තේන තැනින් මේක ලේබල් එකක් විදිහට ගන්න තියෙනවා. මේක මම කවදා හරි හොයාගෙන යන්න ඕනේ කියන හැඟීම ඔබේ හිතේ කරගන්න. මෙන්න මේක තමයි අපේ ජීවිතයේ හැබැයි රිසර්ච් එක පාඩමක් වෙන දොර. මෙන්න මේ රිසර්ච් එක තමයි බුදුරජාණන් වහන්සේ සාරසංගය කර්මලක්ෂයක් කළේ. දැන් තියෙන රිසර්ච් උපරිම වශයෙන් අවුරුදු 10,000 කරපු රිසර්ච් තමයි රිසර්ච් වල එක්ස්පෙරිමන්ට් වල අපි සාර්ථකම දැන් තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ රිසර්ච් එක මේ ආර්ය පරිශ්‍රණය කරන්න සාරසංගය කල්පලක්ෂයක් දාන ආදී පෙරොන් දහම් කරලා තියෙනවා. ඒ සුවිශාල කැපවීමක ප්‍රතිඵලය තමයි ඒකේ රිසර්ච් එක තමයි අපිට දීලා තියෙන්නේ. අන්නේ දීපියක වෙනතුනේ මේ රෝගයේ තියෙන සියලුම රිසර්ච් එක්ස්පෙරිමන්ට්ස් අතරින් ඉතාම ඉහළ මේක. මෙන්න මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ කාලයේ දේශනා කරනකොට සතරමුගා ආරණ්‍යතා පුරාගෙන ආපු අය ඇතැම් විට ඒ මොහොතෙම ගිහි ගියා හරින් තීරණය කළා. සමහර අය ගෙදර ඉඳගෙනම ධර්මයේ පුහුණු කළා. මේ දෙකෙන් උපරිම ලෙස ධර්ම වෙනුවෙන් තමගේ ජීවිතය ගත කළා. පින්වතුනි, මෙන්න මේ தත්වය අවබෝධ කර කමන්න අපි දුකේ නිදහසන සාකරන අපහද ධර්ම දේශනා සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුතනිකායේ සත්‍ය සංයුතේන සමාධි සූත්‍රය. මේ සමාධි සූත්‍රය සඳහන් කරන්නේ භාගතුන් වහන්සේ දේශනා කරනවා සමාධියෙන් පිටකවේ භාවයේද සමාධිය පුහුණු කරන්න නැත්නම් ට්‍රැන්කුලිටි එක එහෙමත් නැත්නම් කන්සන්ට්‍රේෂන් එක ප්‍රැක්ටිස් කරන්න. සමාධියෝ පිටකවේ බිකෝ යථාභූතං භජනාති. යම් කෙනෙක් ඊට සමාධිමත් කරගත්තනම් ඒ කෙනා ලෝකේ සත්‍ය තේරෙනවා. කිංච යථාභූතං භජනාති. මොකන්ද යථාභූත වශයෙන් දැනගන්න ඕන? ඉදන් දුක්ඛ යථාභූතං භජනාති. මෙන්න මේක දුකයි කියලා සැබෑ සම දැනගන්න. අයං දුක්ඛ සමුදයෝ යථාභූතං භජනාති. මේ දුකට හේතුව මේ දුකේ නැති කිරීම, මේ දුක නැති කරන මාර්ගය කියලා දැනගන්න. එතකොට මෙහෙම මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මම සමස්ත කාලයෙම කැප කරන්නේ කාරණා දෙකක් ලෝකෙට දේශනා කරන්න. ඒ මොකද කාරණේ? දුක දුකේ නිදහස් වීම සඳහා කියලා. බුදුහාමුදුරුවන්ගේ දේශනාවල සමස්ත දේශනාවෙහි හරය තමයි සමරිය තමයි දුක දුකේ නිදහස් වීම කියන කාරණේ. දුක කියන්නේ මොකද කියලා පෙන්නන ඒ දුකේ නිදහස් කරන මාර්ගය දේශනා කරනවා. වෙන පිළිවිදෙකින් කියනවා නම් සචිත්ත පරිවෝධකන හිත පිරිසිදු කර ගැනීම. මොනවාගෙන හිත පිරිසිදු කරගන්නේ? හිතට එන රාගය, ద్వේෂය, මෝහය කියන මෙන්න මේ අකුසල මූලවලින් හිත මුදවා ගැනීම. ඇයි යන්නේ මේ අකුසල මූලවලින් හිත මුදවා ගන්නට ඕන? අපේ ජීවිතයේ ප්‍රධානම පරමාර්ථය පින්නතුනි සන්තුෂ්ටි පරමන්දන. සතුටයි අපේ ජීවිතයේ මූලික පරමාර්ථය. Happiness or contentment is the highest treasure. සතුට තමයි අපට තියෙන ලොකුම ධනය. අන්නේ ධන ලබන්න අපි මොකද කරන්න ඕන? ආරෝග්‍ය පරමාලාභ, නිරෝගී භාවය ලබා ගන්න ඕන. Health is the highest gain. Health කියන්නේ වෙනතුනි නිරෝගී භාවය කියන්නේ උදේ කායික නිරෝගී භාවය කරක් නෙවෙයි. බුදුදහමෙන් නිරෝගී භාවය කියන්නේ මානසික නිරෝගී භාවය. මානසික රෝගී වෙනවා කියන්නේ මොකද්ද? අපේ හිතේ රාගය, ద్వේෂය, මෝහය වැඩි වීම. දැන් අපිත් එකට ඉන්න කෙනෙක් නිතරම කේන්ති ගන්නවා නම් නිතරම අනිත්‍යයේ දියුණුවට බාධා කරනවා නම් ඊර්ෂ්‍යා නම් නිතරම බඩු පාණ්ඩවට ආසා නම් අපිට ඇත්තේ කොළඳින්න කොයිතරම් චිත්ත පීඩාවක්ද නිතරම පොඩි දෙයකට කේන්ති ගන්නවා නම් නිතරම බඩු මුට්ටු හොයගෙන මේක මට ඕන කියලා අරගෙන ගිහලා යාගේ කාමරේ තියා ගන්නවා නම් අපි දිනු වෙනකොට අපට එක ඊර්ෂ්‍යා කරනවා නම් ජලසෙනා අපි මේ වගේට කැමතිද අපිට කොච්චර චිත්ත පීඩාවක් දෙන්න කෙනෙක් ඉන්නේ යම්කිසි කෙනෙක් ඉන්නෝ නිතරම අනිත්‍යය කියන්නේ මෛත්‍රී සාගත වෙන්නේ කවුරු හරි බැන්නත් ඔක hina වෙලෙන්නේ වෙන කෙනෙක් දින වෙනකොට හරියට සතුට වෙනවා තමන් දින වෙනවා වගේ. ඒ වගේම දැඩි ලෝභයක් නැහැ. ඕන දෙයක් ඕන මොහොතක දෙන්න බලාගෙන ඉන්නේ. යාගේ දේවල් හුඟා රැකගෙන ඉන්න උත්සාහ කරන්නේ. ඒ වගේම අනිත් අය මහා කොට සලකන්නේ. මේ වගේ කෙනෙක් ඉන්නකොට පිනුතනේ අපිට කොච්චර මානසික සහනයක්ද? මේක නෑ දැන් මෙතන. කායික වශයෙන් එච්චර ලස්සන කෙනෙක් නොවෙන්න පුළුවන්. හැබැයි යාගේ හිත හරියම ලස්සනයි. යාගේ හිතේ කෙලෙස් නැහැ. යාගේ තරම සතුටෙන් ඉන්න කෙනෙක්. ඒ නිසා සතුට කියන එක තීරණය වන්නේ අපි කොයි තරම් දුරට කෙලෙස් අඩුවෙන් ඉනවද කියන කාරණේ මතද? අන්නේ නිසා වෙනදින අපි හිත පිරිසිදු කරගන්නට ඕනේ. අපේ ලොකුම බලාපොරොත්තුව සතුටෙන් ඉන්න නම්, තෘප්තිමත් ඉන්න නම්, අපේ මානසිකව නිරෝගී වෙන්න ඕනේ. අන්නේ මානසිකව නිරෝගී වෙන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අන්නේ මානසිකව නිරෝගී වෙන ක්‍රමයේදී ප්‍රධාන වශයෙන් දේශනා කරනවා සමාධිය වඩන්න, චිත්ත සමාධිය වඩන්න. සමාධිය කියන්නේ මොකක්ද? එක කුසල අරමුණක හිත තියාගෙන බොහෝ වේලාවක් හිත ඒ අරමුණෙහි එකඟ කර ගැනීම. ආනාපානසති භාවනාව, බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව මේ වගේ භාවනාවක් පුරුදු කරමින් එකෙන් එක හිත එක අරමුණක බොහෝ වේලාවක් තබා ගන්න ධර්ම සාහිත්‍ය දක්ෂතාවය. මෙහෙම හිත සමාධිමත් වෙන්න වෙන්න අපේ හිතට එන කෙලෙස් අඩුයි. විශේෂයෙන් පංච නීවරණ වලින් හිත මුදවා ගන්න පුළුවන්. අපේ හිතට නිරතුරුව පීඩා දෙන කාරණා මහක් තියෙනවා. ඒ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේ තීන මිද්ද, උද්දච්ච කෝපච්ච, විචිකිච්ඡා කියලා මෙන්න මේ නීවරණ පහක් අපට නිතරම හිතට පීඩාවගෙන දෙනවා. හිත සමාධිමත් වෙන්න වෙන පිළිතුරේ මෙන්න මේ කෙලෙස් වලින් තමන් වෙන පීඩාවට ගෙන කාඩුනවා. අන්න කෙලෙස් හිත සමාධිමත් වෙන්න වෙන්න යථා භූතං අජානාති ලෝකේ තියෙන සත්‍ය දැනගන්න ඕන. මොකද ඇත්තටම ජීවිතේ වන්නේ ජීවිතයේ ස්වභාවය මොකද්ද කියන එක ඔහුට වැටහෙනවා. හැබැයි ඒක වැටහෙන්නේ නිකන් නෙවෙයි වෙනතුනි. කලින් මේ මැසේජ් එක හරියටම දැනගෙන තියෙනවා. හිත සමාධිමත් වුණාට නිකන් යථාර්ථය තේරෙන්නේ නැහැ. හිත සමාධිමත් වෙනකොට යථාර්ථය නිරායාසයෙන් තේරෙනවා නම් එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ආනාරකාලා, උද්දකරාමපුත්ත වැනි අයට ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන්න තිබුණා. නමුත් එහෙමුනේ නැහැ. ඇයි එහෙම නොවෙන්නේ? ඒ සමාධිය දිනු කළා. රූපාවචර සමාධිය විතරක් නෙවෙයි අරූපාවචර සමාධියක් දිනු කළා. දිනු කරපු මේ අය බ්‍රහ්ම ලෝක ලිපදෙන්න ඔවුන් සුදුසුකම් ලැබුවා. හැබැයි ඔවුන්ට මේ දුකෙන් නිදහසෙන් බැරුණා. අන්නේ දුකෙන් නිදහස් වෙන නම් ප්‍රධාන වශයෙන් විෂන් එකක් තියෙනට ඕන. සම්මා දිට්ඨි පුරේ යවන right understanding is first. When we practice Dhamma, first of all we should have a clear vision what we practice, where we are going to. All the doctrines that the Blessed One explained for 45 years can be summarized into one sentence, which is that සචිත්ත පරියෝදපනං purify one's mind. The Buddha explained the way how we purify our mind. Here we should understand the negative thoughts and unwholesome mental states that disturb our peace of mind. There are three negative thoughts that disturb our peace of mind. They are craving, anger, and delusion. How these negative thoughts arise in our mind? Because of ignorance or delusion. What is the delusion? We don't know the reality of our life. What is the reality of our life? Our entire life is that six internal senses and six external objects, such as eye, ear, nose, they are the internal senses, spheres. And also form, sound, smell, they are the external objects. Our entire life is that these internal senses and external objects. We see something through our eyes, we hear something through our ears, we taste something through our tongue, we smell something through our nose, we feel something through our physical body, and also we think something through our mind. This is our life. But we should understand the reality of our life. For that, we should understand the Four Noble Truths explained by the Supreme Buddha. Firstly, Buddha explains the First Noble Truth, Dukkhacca, the Noble Truth of Suffering. Actually, Buddhism has very special words such as Dukkha, Sankhara. These are the very difficult words in Buddhism. There are no same words in other languages for these words. Dukkha means, here Buddha says, Dukkha and Dukkha Sacca are different. Suffering and the noble truth of suffering are different. Buddha realized when he attained enlightenment under the Bodhi tree and Bodh Gaya in India, the noble truth of suffering. After Buddha attained enlightenment, he says that very special thing in Dhammacakka Sutta. Buddha says, Pubbe anusutisu dhammesu chakkumudapadi jnanamudapadi. I realized something that I had never heard. Buddha says, I realized something that I never had heard. He understood very special thing, which is the noble truth of suffering. Buddha says, what is the noble truth of suffering? Kāyikaṁ dukkhaṁ cetasika dukkhaṁ tapetvā avaśeṣaṁ dukkha sacchaṁ. If there are anything except physical suffering and mental suffering, that is the noble truth of suffering. This is very, very important. Nobody knows this reality. When we see something as suffering, we think that it may be physical suffering or mental suffering. Besides physical suffering and mental suffering, we don't know any other suffering. Here, it is very important to understand what is the noble truth of suffering. When we see something, when we hear something, when we taste something, when we smell something, when we feel something, the very first experience, when we contact something through our senses, especially five senses, the very first experience is neither pleasant nor unpleasant. That is neither wholesome nor unwholesome. That is just a result. The very first experience is need a physical suffering or mental suffering. That is just a beside. And also, when we recognize it, we recognize everything not through our five senses, but through our mind consciousness. When you look at something, you may think that I understand this forms through my eye consciousness. We can contact something through our eye consciousness, but when we understand it, we understand everything through our mind consciousness. The very special thing, when we understand the forms through our mind consciousness, the very first experience, our eye form, eye consciousness, eye contact, everything has ceased. This is the very important thing. If we feel something as good or bad, everything is realized by our mind consciousness. This is the reality. Because of our ignorance, we think that at the present moment, I contact something at this moment. Actually, the very first experience is very instant. We recognize everything through our mind consciousness. But when we are ignorant, when we see something, when we hear something, when we smell something, when we taste something, immediately our mind is fixed in outside world because of our ignorance. If we are ignorant and unmindful, when we experience something through our senses, immediately our mind is fixed in outside material world. If our mind is fixed in outside material world, it means we are suffering. When outside material world changes, we are suffering. If we want to overcome suffering, could I explain the path, vision? Vision is first. What is the vision? Vision is that when we see something, we can contact something at the present moment, but when we recognize it, when we understand it, the very first experience has ceased. We understand everything through our mind consciousness. If we are ignorant, we depend on outside, then we are like prisoners. We are like in the prison. It means we are controlled by outside. If we want to overcome suffering, we have to understand this reality. When we contact something, if our mind is fixed outside world, it means we are controlled by outside. We are not away from suffering. We are in the sansaric journey, sansaric circle. It means avidya paccaya sankhara, sankhara paccaya vijnanam, vijnana paccaya nama-rupa so on. With the arising of ignorance, mental formations arise. With the arising of mental formations, consciousness arises, so on. We go to the final destination, jati paccaya jara marana soka parideva. With the arising of birth, sorrow, decay, death, lamentation, rise. If you want to overcome suffering, what should we do? As soon as we see something, we hear something, we smell something, if we know that the outside world has ceased, I recognize everything through my mind consciousness. If we are mindful, immediately we look at inside. The ordinary people always look at outside when they experience something, but we who know the Buddha's message, immediately look at inside when we experience something through our senses. Now you can decide whether you are ignorant or wise. If you are ignorant, outside persons and things can control you, since you depend on outside. If you want to overcome from outside, we should be wise and mindful. Here, mindfulness plays a very big role in our spiritual life. Buddha says, Ekayana Ambikaya Maggo Sathana Visuddhiya. Practicing mindfulness is the only way for the purification of beings. So, Paridhavana Samatikamaya. Practicing mindfulness is the only way for the getting rid of sorrow and lamentation. Whenever we are mindful, we don't depend on outside. Outside persons can't control us. As soon as we experience something, we immediately look at inside. What happens to my mind? That present mind or mind consciousness also is impermanent. It arises and ceases at the moment. This is the vision that we should gain throughout listening to what the Blessed One explained. This is the place where we can show our skillfulness. This is the way how we can live decently. If you want to live decently, it means you should have freedom, liberation, emancipation. If you are ignorant, anybody can make you angry very soon. Anybody can make you lustful or ignorant very soon. Because of no understanding about this reality, the Four Noble Truths. The first thing is the Noble Truth of Suffering. The second one is the Noble Truth of the Origin of Suffering. The second truth, that is the craving or attachment. Craving is the nearest reason of suffering, but the very first reason is that ignorance. The nearest reason of suffering is that craving or attachment. How attachment arises? Because of not knowing of suffering. If we think that there is something outside, I experience something at the moment, if you think, it means outside world changes, we are suffering. Since we have attachment, we think that there is something outside at the moment. Actually, there are outside worlds, the material world. We can contact something, but when we understand it, we recognize everything through our mind consciousness, and also when we understand it, the very first experience has already ceased. If we have this understanding, we have this vision, and also we are mindful at the present moment. Mindfulness is the best friend of our life. We usually think that best friends are outside. Actually, we should make a best friend within us inside. What is the real best friend? The real best friend is that mindfulness. If we can make our mind friendly, that is the way how we can make the best friend in our life. How do we do it? Living in the present moment with awareness. Always be aware of our mind in the present moment. Whenever we are away from mindfulness, it means we depend on outside. Then outside world can control us. We are suffering. For that, first of all, we should have clear understanding how suffering arises and how suffering ceases. Whenever we are ignorant, suffering arises. Whenever we are wise, suffering doesn't arise. Since we don't depend on outside, we have created a refuge within us by listening to Dhamma and also by practicing Dhamma. How do we practice Dhamma? First of all, we should have this vision, then we should practice the Dhamma what the Buddha taught. It can be divided into three. Sila, Samadhi, Panya. Virtue, concentration and wisdom. The very first thing is discipline in our speech and behavior. When we speak something, when we do something, we should reflect on it again and again whether it is correct. We do everything mindfully. That is why the Buddha says, when you do something, when you speak something, you should think it again and again whether it is correct. That's the discipline, especially practicing five phases. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicated drinks and drugs causing heedlessness. When we practice these five phases, actually we are confident in our behavior, our life. This is the way how we can live perfectly and correctly. That is very important. Having this understanding and practice, we go forward. The next step is that samadhi or concentration, tranquility. Practicing a concentration meditation technique, we keep our mind in the present moment, then mind gains concentration. When mind gains concentration, we are able to overcome five hindrances that disturb our peace of mind. Sensual pleasure, ill will, sloth and torpor, restlessness and worry, skeptical doubts. These are the negativities that disturb our peace of mind. When the mind gains concentration, we are able to overcome these negativities from our mind. This is the way how we can make the Brahma realm in this immediate life, in the human realm. If a person can concentrate his mind in the present moment by practicing the meditation technique, he is like a Brahma being who is in the Brahma realm. Brahmas have no five hindrances. They have purified their mind from these hindrances. With this understanding and practice, we go forward. When mind gains concentration, we reflect on the Four Noble Truths. First of all, we have heard it. Now we reflect on it again and again. When mind gains concentration, what is the dukkha or dukkha satya? Dukkha satya is the very first experience than what we receive throughout our senses. The very first experience is neither pleasant nor unpleasant. The present experience is neither wholesome nor unwholesome. That is just a result of our previous actions. But it is very instant. After it ceases, we recognize something through our mind consciousness. The very first experience is impermanent, and also the second experience that we receive through our mind consciousness is also impermanent. What is the meaning of impermanence of Buddhism? Avutva sambhutam bhutanavasati. Not being occurred comes to occurrence. been occurred will not go to occurrence. Not been occurred comes to occurrence. Been occurred will not go to occurrence. This is the definition of impermanence explained by the Supreme Buddha. Everything is impermanent. Our internal senses are impermanent. External objects are impermanent. Our present mind consciousness also impermanent. Everything is impermanent. Everything arises and ceases at the moment. But our ignorance doesn't believe it. After it ceased, we take it as permanent. That is the cause of suffering. If someone has blamed you, when you meet him, what happens to you? You may get upset. At that moment, your face is not pleasant. What is the reason? Your mind immediately goes to the past. You live in the past experience. Sometimes that person has forgotten everything, but you are still in the past experience with ignorance. Everything has ceased, but your mind doesn't believe it. You still live in the past experience. That is why suffering arises. That is why anger arises. If you know that that past experience has already ceased, I understand this person at the present moment as new person. We can recognize that person, but he is unable to make us angry, since we are mindful and wise. The highest qualities that we can practice, according to what the Buddha taught, are that mindfulness and reflecting on impermanence. We should practice mindfulness and mindfulness meditation. Mindfulness means being aware of the present moment. And also, as soon as we experience something through our senses, we immediately reflect on what happened in the past. And also, we reflect on that past experience has already ceased. We reflect on it that as impermanence, arising and ceasing. Then we are free from the outside material world. We depend on inside. That is why Buddha says, Atta deha vikkave vihata sarana, nani sarana. Dwell with yourself as an island, as a refuge, with no other refuge. Dhamma deha vikkave vihata dhamma sarana, nani sarana. Dwell with the Dhamma as an island, as a refuge, with no other refuge. How do we make a refuge within us? Having this understanding and practicing mindfulness. With this understanding, if you are mindful in the present moment, nobody can make you angry, lustful or ignorant. This is the freedom. This is the liberation. This is the emancipation explained by the Blessed One. For that, we have to practice Sila Samadhi Panya. In short, with details, practicing the Noble Eightfold Path. What is the Noble Eightfold Path? Sammaditti, right understanding. Sammasankappa, right intention. Sammavacha, right speech. Sammakammanta, right action. Sammajiva, right livelihood. Sammavayama, right samasati, right mindfulness, and samasamadhi, right concentration. Finally, your practice depends on these 8 steps. Actually, these are the 8 mindfulness steps of happiness. This is the way how we gain happiness. Even though we are very educated, even though we are very rich, if someone can make you angry, everything that you earn is useless. Even though you are well educated and rich, if someone can make you lustful, you are not successful. Our success completely depends on if someone is unable to make you angry and lustful, that is the real success within us. They are says our real skillfulness. By practicing this path, the Buddha explains the real success in our life. How do we know it? Sutukamata jivama vedinesu avedino, vedinesu manasesu viharama avedino. Let's live happily without anger among the people who are angry. Let's live happily without anger among the people, those who are angry. This is your GPA. This is your IQ. This is your emotional intelligence. Again, Buddha says, Susupamata jivamana aturesu anaturama, aturesu manasesu viharama anaturama. Let's live happily without mental illnesses among the people, those who are mentally ill. What are the mental illnesses? Jealousy, anger, conceit, craving. These are the mental illnesses. A lot of people in this world, even though they are physically healthy, mentally they are unhealthy. They have these mental illnesses, mental disorders. Buddha explains the real success of our life that susukammata jivama aturesu anatura. Let's live happily without mental illnesses among the people, those who are mentally ill. Again, Buddha says, susukammata jivama usukesu anasukha, usukesu manasesu viharamasukha. Let's live happily without seeking sensual pleasure among the people, those who are seeking sensual pleasure. This is the way how we make a skillful life. As a result of this practice, we can be free from suffering. If we are able to overcome craving, anger and delusion completely by listening to Dhamma, by practicing Dhamma, by having results of Dhamma. For that, first of all, we should trust in our mind. When our mind is impure, the results are negative or evil. When mind is pure, the results are fruitful or pleasant. This is the first step that we should trust in what the Supreme would explain. Then we go to the next level, understanding the four noble truths. Dukkha Satcha, the noble truth of suffering. Sambhya Satcha, the noble truth of the origin of suffering, craving. And Nirodha Satcha, the noble truth of the cessation of suffering. And finally, Dukkha Nirodha Gamini Patipada, the noble truth of the path that leads to get rid of suffering. Practicing the Noble Eightfold Path, or practicing three disciplines, Sila, Samadhi, Panya, virtue, concentration, and wisdom. This is the fearless path. This is the direct path for our liberation. Actually, we were born in this world to realize this reality, explained by the Buddha. In this period of time, actually, we should understand we were born in this life for understanding of this Dhamma. You are so fortunate. You have a chance to listen to what the Buddha taught. As a result of listening to Dhamma, we understand the Buddha, Dhamma, and Sangha. The Buddha is the Supreme Buddha who explained this message. Saddhati Tathagatasya Bodhi. We trust in what the Buddha taught. Dhamma. Dhamma means the message that Buddha has explained. What is the message of the Buddha? Sabbapapasankarana, not to do any evil. Kusala Sukha Sambada, practicing good deeds. Sajita Parivadapana, purifying one's mind. This is the message of the Buddha. Etam Buddham Sasana. Dhamma. Next, Sangha. Who is the Sangha? Sangha means who practice this path. They practice the Noble Eightfold Path. Supatipanno Bhagavato Sava Sangho. Ujjupatipanno Bhagavato Sava Sangho. Buddha's disciples always practice the path, the correct path, the perfect path, the right path. What is the path? The Noble Eightfold Path, the Dhamma. When we practice Dhamma day by day, we can overcome suffering. And also, when we are going to old age, decay, we can live without suffering, since we don't depend on our physical body. We know very well, when we see our physical body, we can contact it, but when we understand it, we understand everything through our mind consciousness. That mind consciousness also arises and ceases at the moment. If we have this understanding, we are inspired by the Dhamma, and also our inner courage gradually increases to practice this path in this immediate life to the maximum level. Then we can live like birds. We can live like the Lord's power, which origins in mud and which comes over the mud. The lotus flower blooms pleasantly, beautifully, without having mud or water. Buddha explained the life like a lotus flower. That is the Padmopakara Jivite, the life like a lotus flower. We are in the ordinary society, physically. We associate with them physically, but mentally we don't associate them. Associating means, if we associate their defilements, their negativities, that is the way how we associate them. But physically we associate, we help them, we respond to them, but mentally we don't touch their defilements. Since we have overcome ignorance or delusion. And also we always live in the present moment by practicing mindfulness. In this situation, please trust in practicing mindfulness, which is the best friend of our life. Buddha explained the importance of having a best friend, which is mindfulness, being aware of our body and mind in the present moment, and also we reflect on impermanence of the past experience, the material world. They arise as senses. With this understanding, we give the priority to practice this path. While we are doing our day-to-day activities, our spiritual dream is that going to this understanding and practice. We do everything in our day-to-day life, but our dream is different. Our dream is spiritual. Having a spiritual dream, we can study, we can do our jobs, we can associate our relatives and friends, we can fulfill our duties and responsibilities, but we do everything keeping our spiritual goal in the highest level, getting rid of suffering by practicing Dharma, especially by practicing three disciplines or the Noble Eightfold Path. For that, I wish you all the best by the power of this spiritual activity. May you all spiritual goals meet with success. If you have questions, you can ask. Dear children, friends in the Dharma, if you have questions about what I explained, you can ask about the Dharma. Okay, if not, we are just going to conclusion. Okay, today we listen to Buddha's message. We especially discuss the discourse of Samadhi. Samadhi Sutta comes in Sanghutta Nikaya in Sancha Sanghutta. There the Buddha says, Samadhi Bhikkhave Bhaveta, practice concentration. He who gains concentration, he is able to realize the Four Noble Truths. For that, we have to practice. First of all, we should know how suffering arises and how suffering ceases. Especially the turning point is that understanding the First Noble Truth, Dukkha Saccha, the Noble Truth of suffering. Kaikan dukkan kirtika dukkan tapetvavasesan dukkha satyan. If there are anything besides physical suffering and mental suffering, that is the noble truth of suffering, the very first experience. When we contact something through our senses, the very first experience is neither pleasant nor unpleasant, that is neither wholesome nor unwholesome, that is just a result of our previous karma. If we are ignorant about this reality, after cessation of this first experience, we take it as me, as my, as myself. Because of ignorance, it means we still live in the past experience. As I mentioned earlier, when you meet a person who has blamed you, as soon as you see that person, you may get upset sometimes. You may get angry since you are still in the past experience. It doesn't mean that we should forget our past. The Buddha never says us to forget anything. That is very important. Forgetting is a big mistake, but forgiving is a good quality. When we develop mindfulness, our memory gradually increases. Memory is not the fault. Arahants can remember everything from the birth, and also they can say everything what happened when they were in their mother's womb. Not only that, they can remember more than 500 eons of kalpa in the past lives. Memory is not the fault. What is the fault? The fault is ignorance. When we remember something, if our mind goes to the past unconsciously, unmindfully, unwisely, then we live in the past experience, then suffering arises. That is the cause of suffering. Memory is not the cause of suffering. The cause of suffering is that craving or ignorance. We should overcome not memory, but ignorance or delusion. Okay, dear friends in the Dhamma, this is the sutta that I hope to explain you. I think you may have some understanding about the sermon that I explained. By the power of this spiritual energy that we acquired here, may you be well, happy and peaceful. May your all righteous wishes meet in success. And finally, all of us attain the final bliss of liberation. With that intention, let's say, sadhu, sadhu, sadhu. Dukkham pantā ca nindukkhā, bhayam pantā ca nibbhayā, sokkham pantā ca nissokkhā, huntu sabbe pipāṇino. Dukkhin te Suwe